ධර්ම දේශනාව. අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුත්සැල්ල ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති හෙළනිපෙන් සේවා සංවිධානයේ සභාපති VIP ගුවන්විදුලියේ හෙළහඬ ආගමික වැඩසටහනන්සේ අධ්‍යක්ෂ පූජ්‍යපාද දෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යං කෝ භික්ඛවනසේති තං අනුමීයති යං අනුමීයති තේන සංඛං ගච්ඡති යං නානුසේති නතං අනුමීයති යං නානුමීයති නතේන සංඛං ගච්ඡති ඉති. මෙම ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නා වූ සදහැබර පින්නතුනි, ධර්මදේශනා වලින් කෙමෙන් කෙමෙන් ටිකෙන් ටික ගැටලු තැන් නිරාකරණය කරනු ලබනවා. කෙමෙන් කෙමෙන් ටිකෙන් ටික සිතෙහි පවතිනා වූ වැරදි දෘෂ්ටීන් ඉවත ලෑමේ හැකියාව එනවා. සැබවින්ම මෙතරම් ධර්මදේශනා සංඛ්‍යාවක් කරන්නට සිදු වී තිබෙන්නේ අප බෞද්ධ පින්නතුන් සතුව පරපුරෙන් සහ පරිසරයෙන් එකතු කරගත්තා වූ වැරදි දෘෂ්ටීන් ප්‍රහාණය කිරීමට තිබෙන නිසාමයි. බුදුරජාණන් වහන්සේ පිළිබඳව, බුදු දහම පිළිබඳව, බුදු ශාසනය පිළිබඳව, භාවනාව පිළිබඳව, නිවන් පිළිබඳව සිය දෙනෙකුගෙන් ඇහුවොත් සියයක් මතිමතාන්තර මේ සියල්ල මෙහෙම වෙන්නේ ඇයි කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසපුවම උන්වහන්සේ දීලා තියෙන උත්තරයත් පංච උපාදානස්කන්ධය මමකට, මගේකට, මගේ ආත්මයකට ගැනීම නිසා කියලා පැහැදිලි කරලා තියෙන්නේ. දිට්ඨිය නිසා කියලා. ඒ නිසා වැරදි පාරවල් වල යන්නේම වැරදි දෘෂ්ටිය නිසා. ඒ නිසා අපි දසවස්තුක සම්මා දිට්ඨිය නොව ආර්ය සම්මා දිට්ඨිය ලබා ගැනීමට කටයුතු කළ යුතුයි. මා පැහැදිලි කරන්නේ කැලේසිට වැලි මලුවට මහා සමානයි පව් අතහැර යහපත් ක්‍රියාකාරම් කටයුතු කරන්නා වූ පුද්ගලයෙක් වීම. වැලි මලුවේ සිට සලපතුලට යාව මලුවට යාම සමානයි දසවස්තුක සම්මා දිට්ඨියේ සිට ආර්ය සත්‍යාරී සම්මා දිට්ඨියට පැමිණීම. මේ මිනිසෙකු විසින් කළ යුතු, මිනිසෙකුට කළ හැකි බුද්ධෝත්පාදයක සද්ධර්මය හමු විට මිනිසෙකු විසින් කළ යුතුම දෙයයි සසරින් ගැලවීම සඳහා. සසර කියන එක ඔබ කියන තරම්ම සුන්දර නැහැ. එහි අසුන්දර දේවලුත් තිබෙනවා. ඒවට විසඳුම් ලබා දිය හැකි කල්යාණ මිත්‍රයෙක් නැති යුගවලදී ගහ මරාගනු, කොටාගනු, දුකටපත් වෙනු, අඬනු, වැළපෙනු, මියනු, ඇරුණ විට විකල්ප සොයා ගන්නට බැහැ. එයයි මිනිසත් බව සහ බුද්ධෝත්පාදයක සද්ධර්මය හමු විටක මිනිසෙකු විසින් කළ යුතු කාරණාව. මේ කරුණ පැහැදිලි කිරීම සඳහා තමයි අප ත්‍රිපිටකගත සූත්‍ර දේශනා හෝ ධම්මපදයේ ගාථාව හෝ උදව් කරගනිමින් ඔබ අමතනු ලබන්නේ ඔබගේ සම්මා දිට්ඨිය නිරවුල් කර ගැනීම සඳහා. සම්මා දිට්ඨිය නම් නිරවුල් කරන්න දෙයක් නැහැ. නමුත් සම්මා දිට්ඨිය කියලා හිතන් හිටියට එහි පවතිනා වූ මිත්‍යාවල් නිරවුල් කිරීම සඳහා අපේ මේ ධර්මදේශනාවලදී විශේෂයෙන් අප පවසන කරුණක් තමයි මුළුමහත් සමාජයේම පවතින රටාව තුළ ඒ වැරදි නොකියා ඒ ගමන යන්න කියනවා. අප මේ ධර්මදේශනාවලදී මෙහි යම් යම් තැන් වැරදි, ඒ නිසයි මේ ගමනේ ප්‍රතිඵල නැත්තේ, මේ වැරද්ද නිවැරදි කරගන්න කියලා කියනවා. ඒ තමයි විශේෂිත දේ තේරුම් ගන්න. වචන බුද්ධ වචන වුණාට ඒ වචනවල අර්ථය පුතග්ජන පුද්ගලයෙකුට පෙනෙන්නේ සරල ආකාරයෙන්, නොගත් පුද්ගලයෙකුට පෙනෙන්නේ සරල ආකාරයෙන්. ඒ වගේම යම් යම් පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති කෙනෙකුට පෙනෙන්නේ ඒ ආකාරයෙන්. මම ඔබට උදාහරණයක් ඉදිරිපත් කළා පසුගිය කාලයේ. හන්දි කිව්වම මොනවද හිතෙන්නේ? පොලිස් නිලධාරියෙකුට හිතේවි වාහන හරවන මහමාර්ගයේ තියෙන හන්දි කියලා. සිංහල වෛද්‍යවරයෙකුට හිතේවි ශරීරයේ තියෙන නවන්න පුළුවන් ස්ථාන කියලා. සාමාන්‍යයෙන් නොතේරෙන කෙනෙකුට හන්දි කියලා කියන්නේ භාෂාවේ නම් ඒකට සන්දි කියලා කියන්නේ. නමුත් භාෂා විශාරදයෙකුට හිතේවි මේ කිව්වේ ස්වරවල තියෙන සන්දි කියලා. ඒ තම තමන් ඉන්න ශ්‍රේෂ්ත්‍රයට අනුව තමයි අර වචනේ පරිවර්තනය කරගන්නේ. මෙන්න මේම තමයි අපේ බෞද්ධයින්ට සිදු වී තිබෙන දේ. ඔහුට සසර සැප නම් ඔහු බුදුදහම සසර සැප සඳහා යොදා ගන්නවා. ඔහුට බුදුදහමින් යමක් ලබා ගන්නට ඕන නම් ඒ සඳහා යොදා ගන්නවා. නිදහතර කරුණ ඉදිරිපත් කරන්නට ඕන නම් ඒ සඳහා සූත්‍රයක් යොදා ගන්න ලබනවා. එහෙම බුදු සමය තම වාසියට හරවා ගැනීම තමයි බොහෝ විට සිදු වෙන්නේ. ඔහුට නිවන් ලබන්නට බැරි නම් නිවන් ලබන්නට බෑ කියන තර්කයක් ඉදිරිපත් කරනවා. නමුත් නිවන් කියන වචනේ නිර්වචනයේ විසඳෙන සමාජයක සමාස්ත සමාජයේම නිවනට බයයි. මා තවත් පැහැදිලි නොකළ රහසක් තියෙනවා. තවදුරටත් පැහැදිලි කරන්නේ නැහැ. ඉදිරියේදී සෑදෙරුම් ගන්න. ඔය ඉන්ද්‍රිය පිනවීමේ පටන්, මද්ද්‍රව්‍ය ගැනීමේ පටන්, නොයසේනම් තවත් වෙන ඔය වෙනත් ආස්වාද ජනක අරමුණක් පස්පස යාමේ ඔය හොයන්නේ නිවන් තමයි. ඒක තත්පරයක දෙකක තුනක කෙටි කාලීනව ඇරුණාම ඉතිහාය ලබන්න බෑ. ඒක වැහිලා යනවා. ඒ නිසා නැවත නැවත ඒක හොයන්න සිද්ධ වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඔබ හොයන දේ නිර්වල් මාර්ගයක ගිහින් නැති නොවන විදිහට හොයාගන්න කියන එකයි ඔය දේශනා කරලා තියෙන්නේ. අපි වැරදි පාරකින් හොයනවා. බුදුන් වහන්සේ නිර්වල් මගින් ගොස් හොයාගන්න කියලා ඒකට නිර්වල් මග දේශනා කරනවා. ඔබ අන්ධෙක්. ඒ මොකද කරන්නේ? මග හොඳට තිබේ නම් යන්න දැසත් වෙනේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ කෙනෙක්සේ. නිර්වල සද්ධර්මයේ පැහැදිලි කර තිබියදීත් ඔබට තවත් මොනවා හරි දෘෂ්ටියක් හිරිය තබාගෙන ඒ දෘෂ්ටිය පොහසත් කරන්න නම් ඕන. ඒ දෘෂ්ටිය කියන්නේම මමයි. මම කියලා කියන්නේ වෙන දෙයක් නෙමෙයිනේ. තමන් අල්ලාගත් දෙයට නමක්. එසේනම් බණ ටික අසා මේ ආරම්මණයන් හේ මොනවද අල්ලා ගන්න තියෙන්නේ කියන එක ඉගෙන ගන්න. එවිට අපුඤ්ඤාවි සංකාරයේ සිට අරූපී ධානය දක්වා පවතින සියලුම දේවල් අල්ලා නොගත යුතු දේවල් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අපි අපේ ශේස්ත්‍ර වෙනමින් මොනවා හරි එකක් අල්ලන එය මහ ලොකු දෙයක්කට ගන්න, ඒ සදාකාලික දෙයක්කට ගන්න උත්සාහ කරනවා. එනිසා අපි මේ කරුණ පැහැදිලි කිරීම සඳහා මින් පෙර ධර්මදේශනාවලදී යම් යම් විට උපුටා දක්වන ලද සූත්‍ර කොටසක සම්පූර්ණ සූත්‍රය අද දේශනා කිරීම සඳහා යොදා ගන්න ලබමු. සංයුක්ත නිකායෙහි කන්දක වර්ගයට අයත් මෙතන තිබෙනවා සූත්‍ර දෙකක්. පඨම භික්ඛු සූත්‍රය සහ ဒုတိය භික්ඛු සූත්‍රය. පඨම වික්ක සූත්‍රයේ කියන දේවල්ම ဒုတိය වික්ක සූත්‍රෙත් කියනවා. නමුත් ဒုတိය වික්ක සූත්‍රයේ කියන එක වචනයක් පඨම වික්ක සූත්‍රයේ නැහැ. ඒ නිසා මා ဒုတိය වික්ක සූත්‍රය යොදා ගන්න ලබනවා ඒ කාරණා දෙකම පැහැදිලි කිරීම සඳහා. මෙහි සඳහන් වෙන්නේ මෙහෙමයි. අතකෝ අඤ්‍යතරා භික්ඛු යේන භගවතේන උපසංකමේ. මේකෙන් කියන්නේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ කොතනද එතනට පැමිණියා. පැමිණ බුදුරජාණන් වහන්සේට ඉන්නෙලිමක් කළා. කුමක් වෙල්ලීම? සාදු මේ මන්තේ භගවා සංකිට්ඨේන ධම්මං දේසේතු. ස්වාමීනි මට කෙටියෙන් ධම දේශනා කරන නම් යහපත්. හොඳයි. යං අහං භගවතෝ ධම්මං සුත්වා මමයේ බුදුන් වහන්සේගේ බණ අසා. අන්න අපි අර හැමදාම පැහැදිලි කරන වචන ටික තියෙනවා. ඒකෝ ූපකට්ඨෝ අපමත්තෝ ආසාපි පහිතත්වෝ විහෙරේ යන්ති. බණ අසා මෙන්න මේක තේරුම් ගන්න. බුදුබණ ඇසුවන් පස්සේ තමයි කෙනෙකුට මේ කියන හුදකලා වීම, පිරිසෙන් වෙන්වීම, අප්‍රමාද වීම, කෙලෙස් තවන වීරෙන් යුක්ත වීම සහ ධර්මයේ සරණ කොට ගැනීම. එහෙම නැත්නම් ආත්ම දෘෂ්ටිය පහ කිරීම නැමැති මේ ධර්මතාවල යෙදෙන්න පුළුවන්. ඔබට කවුරු හරි කිව්වොත් මේ සේරම අතාරින්න කියලා ධර්මයේ තේරුම් ගන්න නැතුව කොමක්ද හිපදෙනම? එහෙම තමයි සමාජයේ තියෙන්නේ. මේ සේරම අතාරින්න බුදු පියාණන් වහන්සේ සඳහා ධර්මයක් දේශනා කළා. ඒ ධර්මයේ ධම්මං සුත්තා කියන්නේ ඒ බණ ටික අසා කරන්න ඕන වැඩේ මේකයි කියලා තේරුම් අරගෙන ඒ කටයුත්තට යන්න වෙනවා. එහෙම නැතුව ඒක කරන්න බෑ. ඔය ඇතම් සූත්‍රවල සඳහන් වෙනවා. කොට කියන්නේ ආරණ්‍ය සූත්‍ර කියලා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක උපන් විට ඒ පාලනය කරගත නොහැකි නම් ඈත ගැඹුරු අරණ සෙනසුන් වලට යන්නට එපා කියලා දේශනා කරලා තියෙනවා. මොකද ඔහු එහිදී මායයන්ට අහු වෙනවා. ඔහුට ඒ පාලනය කරගන්න බැරුව පිරෙහෙනවා. ඒ දරා ගැනීමට පුළුවන් ශක්තිය අවබෝධය ධර්මයේ සරණ ලබාගත් කෙනාට විදර්ශනාව සඳහා තියෙන ඉඩකඩ ස්ථානයක් අරණ කියලා කියන්නේ හුදකලා ස්ථානයක්. ඒට ආයුත්තේ ධර්මයේ තේරුම් ගත යුතුය. අවාසනාවකට මේ රටේ අපට පෙනෙන විදිහට අපට දැනෙන විදිහට එබඳු දහමක් තේරුම් අරගෙන කී ආයද මේ සිටින්නේ කියලා හිතෙනවා. එනිසා අපි මේ දහම යන්න තේරුම් ගනිමු. උන්වහන්සේ මෙසේ කල් තිබුණොත් මම යලිත් වතාවක් මේ ඒකෝ උපකට්ටෝ අපමත්තෝ ආතාපි පහිතත්තෝ කියන අර්ථය පැහැදිලි කරන්නම් අගට කල් වේලා තිබුණොත් මෙහෙම ඔබ වහන්සේගෙන් බණ අසා මම මෙහෙම වෙනවා කෙටියෙන් ධර්මදේශනා කරන්න කියලා. දැන් මමත් ඇයි මේ කෙටියෙන් ධර්මදේශනා කරන්න කියන සූත්‍රයක් ගන්නෙ? ඒ වසර එකමාරක පමණ කාලයක් මෙම නාලිකාව ඔස්සේ සරල තැන පටන් විවිධ සූත්‍ර ඔස්සේ 100කට වැඩි ගණනක් දේශනා කොට කරුණු පැහැදිලි කොට තිබෙන බැවිනුයි. එහෙම නැත්නම් අද නම් මම මේ නාලිකාවට ආවේ සංකීර්තේන ධම්මං දේශේතු කරන්නේ නැහැ. ඒ සඳහා දේශනා කළ යුතු පළමු සූත්‍රයක් දෙකක් අරගෙන මග සකස් කරන එකයි කරන්න ඕන. අප මේ මග සකස් කරන ලබ 2013 මාර්තු 16 පටන් මේ 2014 අගෝස්තු. එනිසා මේ කරුණ වැටහෙනවා ඇත්තේ වැඩිපුර මේ ධර්ම දේශනාවන් ප්‍රිය කළ සෙව් සොයන තේරෙන අයට. අනිත්‍යත් උත්සාහ කරන්න ඔවුන්ගෙන් අසා හෝ නැවත අපහමුයි හෝ මේ සඳහා මං පෙත් පවතිනවා. හොඳයි, බුදු පියාණන් වහන්සේ කුමක්ද මේ භික්ෂුවට දේශනා කළ ධර්ම පාඨය? ඒ තමයි මා මාතෘකා පාඨයේ වශයෙන් ගත්තේ. අන්න කෙටියෙන් ධර්ම දේශනා කරන විදිය. යංකෝ භික්ඛු අනුසේති. මහණ යම් කිසි දෙයක් අනුසේ වශයෙන් තියනවාද? අනුසේති. මේ අනුසේ වශයෙන් තැබීම කියලා කියන්නේ අරමුණක් රසවිඳ එබඳු දෙයක් යලිත් විඳින්නට හෝ ඇලෙන්නට ගැටෙන්නට ඇතිනම් කියන අදහසින් අතහරින එක. අතහරිනවා කියවට අරමුණ නැති වී ගියාට මෙන්න මේ සිතෙහි මේ යලිය හට ගැනීමට අවශ්‍ය හේතු ඉතුරු වෙනවා. මේකට තමයි තණ්හානුසය කියලා කියන්නේ. මේක පින් කිරීමේදීත් ඉතුරු වෙනවා, පව් කිරීමේදීත් ඉතුරු වෙනවා, ධාන රූපී අරූපී ලෞකික ධාන මට්ටමේදීත් ඉතුරු වෙනවා. අනුසේති කියන එක. ඒ පිළිබඳව ඉදිරිපත් කළ ධම්මපදයේ අනිත් ගාථාවේ තියෙන ඉතා පැහැදිලිව. ගසක මුල කොතරම්, ගසක අතු කඳ කොතරම් කැපුවත් මුල උවදුරු ඇති නැති තාක් කල් යලි දලුලන්නාසේ තණ්හා අනුසේ ඇති තාක් කල් නැවත නැවතත් දුක හට ගන්නවායි කියලා. ඒ කියන්නේ තණ්හා අනුසේ හඳුනා ගන්න නැතුව මේ සමාජයේ ගස කපනවා වගේ මේක එක එක තැන් වලින් අපි සාන්ත වෙලා ඉන්නේ, නිවිලා ඉන්නේ එහෙම කියලා පාලනය කරලා පෙන්නනවා. පාලනය සඳහා සමත භාවනා යොදාගත හැකි. පාලනය සඳහා යෝගී භාවනා යොදාගත හැකි. යෝගී භාවනා යනු බුදු සමයේ තියෙන දෙයක් නොවේ, කෙලෙස් යටපත් කරන දෙයක්. ඒ වගේම එහි සඳහන් වෙන අකුණ්ඩලාකාරය නැත්නම් කුණ්ඩලිනී යෝග කියනවා. මේවා බෞද්ධයින්ට අවශ්‍ය දේවල් නොවේ. මේවා ඉන්දියානු සමාජයේ පැවතුන අත්කල මතාන යෝගයේම යම් යම් දේවල් ලබාගත හැකි මිනිස්සුන්ට උදව් කරගෙන. එසේ වුවද ඒ නිවන් පිණිස උපකාර වන්නේ නැහැ ධර්මයේ නැතිව. එනිසා එහෙම යම් ආකාරයකට කෙනෙකුට මේ නිවීම කියන එක තමන්ගේ සිතේ තියෙන බව දැනගන්න පුළුවෙනි තදංග විස්කම්බන දෙකෙන්. තදංග යනු යටපත් කිරීම, විස්කම්බන යනු ඈත් කිරීම. මේ දෙකේදීම නිවීමක් තියෙනවා. නමුත් මේ වරණ තියෙන නිසා පහුවේ නිවීම වැහෙනවා. එනිසාත් පැයකට දෙකකට දවසකට දෙකකට එහෙම නිවීමක් හොයාගෙන මෙයයි මම නම දැන් නිවිලා ඉන්නේ කියලා කිව්වට නම් නීවරණ ඔබේ සිතේ ඇතිතුරු මේ නිවන යලි වසා දමන බව තේරුම් ගන්න. එනිසා බුදුසමයෙන් පෙන්වන්නේ නීවරණ පහය, නීවරණ සියල්ල නසා දමන්න ඕනේ. මම උදාහරණයක් ඉදිරිපත් කරනවා. රජරට ප්‍රදේශයේ වැව්වල උඩින් ජලයේ වසා පතර පැතිරි පවතිනවා වාසි නම් වූ මේ තට්ටුව. ඇතැම් ගොවීහු තොටුපළට බහින නිසා මෙතන පෑදී පවතිනවා. දිනපතාම මෙතෙන්ට බහිනවා නම් ඒ තොටුපළ වැහෙන්නේ නැතුව පවතිනවා. දවස් දෙකක් තුනක් නොබැස හිටියොත් තොටුපළ වැහි යනවා. තවත් ගොවීහු මේ තොටුපළ නාන තැන කොටුවක් හදාගෙන තියෙනවා. කොටුවේ පමණක් පාසෙ නැහැ, වටපිටාව පහස් පාසෙ වැහි පවතිනවා. ආයෙත් පහස් තියෙන නිසා නේද කොටුවේ දුරා ගියාම ඒ කොටුව ආවරණය කරලා තියෙන ලෑල්ල අර ප්‍රදේශයේ වැහෙන්නේ. මෙන්න මේ වගේ නිවීම යන ජලාශය නම් පාසි යන නිවරණයි. ඈත් කළොත් යලි බෝ වෙනවා. කොටුවක් හදාගත්තොත් කොටුව දිරානට යලි වැසී යනවා. මේ පාසි එකක්වත් නැත්නම් යලි කෙසේ නම් මේ ජලාශය වසා දමන්නටද? මේ නිවීම නම් වූ පැතුරුන මේ ස්වභාවය නීවරණ ඉවත් කරගත් සිතේ කෙසේ නම් වැසෙන්නද? එයයි සමුච්ඡේද ප්‍රහාණය යනුවෙන් බුදු පියාණන් වහන්සේ වදාළේ. එනිසා යංකෝ භික්ඛවේ අනුසේති, ඔබ යම් කිසි දෙයක් අනුසේ වශයෙන් නිතර කරනවාද? තං අනුමීයති. අන්න එයින් තමයි ඊළඟ වතාවට මැනීම සිදු කරනු ලබන්නේ. මැනීම කියන්නේ මානය කියන එකනේ. මානිනු ලබනවා. ලොකු කුඩා උසස් පහත් හොඳ නරක හරි හැරදී ආදි වශයෙන් සාපේක්ෂව. තං අනුමීයති. එහෙම ඔබ යම් ආකාරයකට මානිනු ලබනවාද? තේන සංකං ගච්ඡති. එයින් තමයි මම හටගන්නේ. ඔන්න සත්වයා කරන දේ ඔය පෙන්වන්නේ. බුදුන් වහන්සේ වදාරණකින් පෙන්වන්නේ සියලු සත්වයා කරන දේ. සතිය තමන්ට අයිති තණ්හානුසයක් හදාගෙන ඒ තණ්හානුසයට තව කරුණු එකතු කරමින් මනමන මමත්වය හදාගෙන අන්දරේ කොලින් කොලේට මාරි වී ගියාසේ එක එක අරමුණෙන් අරමුණට අලුත් අලුත් මමත්වයන් හදාගනිමින් ස්ථාන මාරු කරනවා, ගමනේ යනවා. බුදු පියාණන් වහන්සේ වික්ෂුවට වදාරනවා, යං නානුසේති, ඔබ යම් මොහතක අනුසය තියන්නේ නැද්ද? නතං අනුමීයති. තියන් නැති එකෙන් මැනීමක් සිදු වෙන්නේ නැහැ. යං නානුමීයති, ඔබ මනින් නැද්ද? නතේන සංකං ගච්ඡති. එයින් ඔබේ මමත්වය හටගන්නේ නැහැ. ඔබ තියනවා නම් යමකින් එයින් මම හටගන්නවා. මනිනවා තිය මම හටගන්නවා. ඔබ තියන්නේ නැත්නම් එයින් මැනීමක් සිදුවන්නේ නැහැ. මම හටගන්නේ නැහැ. මේ මොකද්ද මේ? සංකිට්ඨේන ධම්මං දේතේතු. බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලීමක් කරේ සංක්ෂේප වශයෙන් ධර්ම දේශනා කරන්න. මේ භික්ෂුවට කෙටියෙන් දේශනා කළ ධර්මය. මෙයින් කියවෙන්නේ භාවනාවට අවශ්‍ය, විදර්ශනා භාවනාවට අවශ්‍ය කාරණා ටික මේ සූත්‍රය තුල තියෙන බවයි. එයයි මම ඇතැම් විට පවසනු ලබන්නේ මේ ධර්ම දේශනා දහස් ගණනම අවශ්‍ය නැහැ. මේ ධර්ම න්‍යායන් පවතිනවා, ඔබ එකකින් තේරුම් ගන්න. එවිට ඔබට මා පැහැදිලි කරන්න ආසේ පැහැදිලි කරන්න අවශ්‍ය නම් ඕනෑම සූත්‍රයක් තුළින් ඒ පැහැදිලි කර හැකි වේවි. දේශකින් මහන්සි කෙනෙක් වශයෙන් නොවේසේ නම් ඔබට ඔබේ දුක තුර ගැනීම කරගැනීම සඳහා අවශ්‍ය අනුසය තැබීම වෙනුවට අනුසය නොතබා ඉවර කිරීමේ ප්‍රතිපදාව තේරුම් ගන්න පුළුවන් වේවි. හොඳයි, මේ ප්‍රකාශයට සවන් දුන්න මේ භික්ෂුන් වහන්සේ කෙබඳු ප්‍රකාශයක් කරන්නේ නැද්ද? අඤ්ඤාතං භගවා අඤ්ඤාතං සුගතාති. භාග්‍යතුන් වහන්සේ මට තේරුණා, මම දැන් මට මම දැක්කා. භාග්‍යතුන් වහන්සේ මට වැටහුණා. අන්න ඒ කියන්නේ මේ පද දෙක තුල වටහා ගැනීමට අවශ්‍ය කාරණේ තියෙනවා කියන එක උන්වහන්සේගේ දැනුමට අනුව. අපි වටහා ගන්න විදිහ ඉදිරියේදී පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේගේ ඊළඟ ප්‍රකාශයේ මෙබඳු සූත්‍රවල කෙබඳු යයි ඔබ සිතනවාද? උන්වහන්සේ බඳු දෙයක් පැහැදිලි කළාම තේරුණා කියලා යන්න නම් දෙන්නේ නැහැ. මෙන්න මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා. යතාකණං යතාකතං පන ත්වං බික්ඛු මයා සංකිට්ඨේන බාසිතස්ස විත්තරේන අත්තං අජානාසේති. කොහොමද ඔබ මම විසින් සාරාංශ වශයෙන් කළ දෙය විස්තර වශයෙන් තේරුම් ගත්තේ? අන්න බණ කියන්න පුළුවන් තේරුම් ගත්ත කෙනාට නේද සිදුවීම? අන්න දැන් තමා තේරුම් ගත්ත දේ භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරනවා. අපටත් ඒ තේරුම් ගත්ත දේ කොටස විස්තර කරනකොට තමයි ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දැන් මෙතනදී කෙටියෙන් ධර්ම දේශනා කිරීමේදී චුල්ල සීල, මජ්ඣිම සීල, මහා සීල මොකුත් භාවිතා වෙන්නේ නැහැ. එහෙම නැත්නම් වත්මන් සමාජයේ පවගෙන පරිදි ක්‍රමයෙන් ක්‍රමක්‍රමික ප්‍රතිපදාව. පන්සිල් වලින් අට සිල් වලට, අසිල් වලින් දස සිල් වලට, සාමාන්‍ය සිල් උපසම්පදා සිල් වලට පිළිවෙලින් යන එහෙම එකක් කියවෙන්නේ නැහැ. ඇතම් සූත්‍ර වල එහෙම තියෙනවා. එහෙම තියෙන හේතුව ඔවුන් ආමග ඒ බැවින්, ධර්ම දේශනාව ශ්‍රවණය කරන පුද්ගලයා ආමග ඒ බැවින් ඔහුට වැටහීම සඳහා එහෙම ආවා කියලා තමයි අප කල්පනා කරන්නේ. නමුත් මේ බණාසා තේරුම් ගත්ත භික්ෂුවක්, බොහෝ දේවල් තේරුම් ගත්ත භික්ෂුවක් තමයි මෙහෙම ඉල්ලන්නේ. අර මේ අර වචන ටිකෙන් කියන්නේ ඒකයි. ඒ වචන ටික කියන්න බෑ තේරෙන්නේ නැති කෙනෙකුට. ඒකෝ උපකට්ටෝ අපමත්තෝ ආතාපි පහිතත්වෝ විහෙරේ යන්ති කියන එක නිකන් කෙනෙකුට කියන්න බෑ. තේරුම් අරගත්තම තමයි මේ කාර්යය කරන්න පුළුවන්. එහෙනම් ඉතින් එතන හිටිය භික්ෂුවක් නිසා භික්ෂුවට මේවා දාලා ඔබ භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා, ගිහියෙක් වේවා, ඕන කෙනෙක් ඔබට මේ දේ තේරුම් ගන්න පුළුවන් නම් ඔබටත් මේ කෙටියෙන් කළ ධර්මදේශනාවේ සඳහන් දෙය මනවින් පැහැදිලි කරගන්න පුළුවන් වේවි. කොහොමද මේ භික්ෂුන් වහන්සේ පැහැදිලි කරනු ලබන්නේ? අන්න ඒ සඳහා අපි උපයෝගී කරගන්න ඕන කරුණක් තියෙනවා ඊටමත් වෙන. ඒ තමයි මා ඇතැම් දේශනාවල පැහැදිලි කරන මේ බුද්ධ දේශනාවේ ගැඹුරු දහම තේරුම් කර ගැනීම සඳහා, තේරුම් කර දීම සඳහා විශේෂයෙන් අංගතනිකායේ කන්දක වර්ගයේහි භාවිතා කළේම ස්කන්ධ පංචකය. සලායතන වර්ගයේ භාවිතාකට තියෙන්නේ ආයතන 6. ආයතන 6න් ගත්තොත් එහෙම කියන්න පුළුවනි. ස්කන්ධ පංචකයෙන් ගත්තොත් එහෙම කියන්න පුළුවනි. එසේනම් ඒ කරුණ තේරුම් කර ගැනීම සඳහා ස්කන්ධ පංචකය තේරුම් ගන්න වෙනවා. අප දන්නවා අපි ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ බොහෝ දෙනෙක් ස්කන්ධ පංචකයේ සාවද්ද්‍ය බව සහ නිර්වද්ද්‍ය බව තේරුම් අරන් ඉන්නවා. අලුතින් හෝ යමෙක් මේට සවන් දෙන්නේ නම් තේරුම් ගන්න ස්කන්ධ පංචකය යනු ජීවිත කාලය පුරා උපදේ සිට මියන දක්වා මොහොතින් මොහොත අපේ සිතේ ඇති වී නැති වෙන දෙයක්. ඒ සිතේ ඇති වී නැති වීමට උදව් වෙන්නේ ඇස, කන, නාසය, දිව, කය, සිත කියන එයින් එකක් පමණයි. ඒ එකකින් ගන්නා වූ අරමුණ, අරමුණ තුළ සිදුවෙනා වූ සිදුවීම පිළිබඳව කරන විශ්ලේෂණයයි ස්කන්ධ පංචකය. ඒකට අපි කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා. ඒක ඇසෙන් ගත්තත් එහෙමයි, කනෙන් ගත්තත් එහෙමයි, නාසෙන් ගත්තත් එහෙමයි, දිවෙන් ගත්තත් එහෙමයි. වෙනස් වෙන්නේ ඇසේ දිනම් රූප රූපය, කනේ දිනම් ශබ්ද රූපය, නාසේ දිනම් ගන්ධ රූපය, දිවේ දිනම් රස රූප ආරම්මණය, කයේ දිනම් කාය පොට්ටබ්බ රූප ආරම්මණය, මනසින් නම් මනෝ රූප ආරම්මණය. මේ ජීවත් වෙනවයි කියලා කියන්නේ මෙන්න මේ ආරම්මණයක් විද ඒ හඳුනාගෙන ඒට ඇලී හෝ ගැටි අවසන් වීම. මේ අසුත පුතක් ජන පුද්ගලයාගේ ජීවන රටාවේ, ජීවන ගමනේ වර්තමාන මොහොතේ සිදුවෙන දේ. එතනදී මා ධර්මදේශනාවන් සවන් දෙන නවකයන් සඳහා යලිත් විග්‍රහ කරනු ලබනවා. විඥාණය යනු ආත්මයක් හෝ දෙයක් හෝ කොහෙන් හරි ආපු දෙයක් හෝ යන දෙයක් හෝ නොව. විඥාන කියන්නේ අරමුණ හඳුනා ගැනීමට ලැබූ නමක්. අරමුණ හඳුනා ගැනීමේදී විඥාණයට කිසි විටක තමන්ට රුචි පරිදි හඳුනා ගැනීමට අවශ්‍ය නැහැ. හඳුනාගත් ආකාරයේ එසේ පිළිගැනීමට විඥාණය කියලා ලැබේ. මේකට දෙපස් විඥාණය කියලා හැතැම් විට යොදන්නේත් ඒක තමයි. ඒ කියන්නේ හොඳයි නම් අඳුනාගත්ත පුද්ගලයාට විඥානයක හොඳ වශයෙන් බාර ගන්නවා. නරකයි නම් හඳුනාගත්ත පුද්ගලයාට ඒක නරක වශයෙන් බාර ගන්නවා. සැපයි නම් හඳුනාගත්ත පුද්ගලයාට සැප වශයෙන් බාර ගන්නවා. දුකයි නම් හඳුනාගත්ත පුද්ගලයාට දුක වශයෙන් බාර ගන්නවා. ඒ නිසාම තමයි මායූපමංච විඥානං කියලා කියන්නේ. විඥානේ මායාකාරයක් කියලා කියන්නේ. එයාට ඊටහා යමක් තේරුම් කරලා ගන්න අවශ්‍ය නැහැ නිවැරදි මඟ පෙන්වන්නට. එයා එහෙයියෙක්. එහෙය කියලා කියන පුද්ගලයාට දෙන අනට යස් කියන ඇරුණාම ඊතෙහා හරි වැරදි කතා කරන්නට අයිතියක් නැහෙනේ. අන්න ඒ වගේ තමයි මේ විඥානයේ ස්වභාවය. විඥානයේ ස්වභාවය තේරුම් ගත්තේ නැති අය විඥාට එන දේවල් හරි කියලා හිතාගෙන රට කලඹනවා. බේගල් දිසා බානවා. නොමග යවනවා සමාජයේ. ඉස්සර වෙලා තේරුම් ගන්න මේක. මේ විඥානයේ කියන ස්වභාවය තේරුම් අරගෙන ඒකට Tamanට පේන ඕන විදිහක් හරි එනිසා සංඥාවට සහ විඥාණයට රැවටෙන්නේ නැතුව ප්‍රඥාය සාරගෙන ප්‍රඥාවෙන් දකින්ද ඒ දේ විඥාණය හඳුනාගනි ඒක හරි කියලා. විඥාණයට ඒකත් පුළුවෙනි. ප්‍රඥාවෙන් දකින දේ විඥාණය විදිහට හඳුනාගන්න. මොකද විඥාණයට ඕන එකක් එහෙමයිනේ. එනිසා අපි තේරුම් ගන්න ඕන කාරණාව මෙයයි. එතකොට පංචස්කන්ධයේදී අපි රූප කීවේ අරමුණට. ඒ අරමුණ වේදනා සංඥා සංකාර විඥාන වලින් විදාකාරයෙන් ඒ අර්ථාකාරයෙන් විඳමින් සනේකින් නැති වෙනවා. දැන් වික්ෂුන් වහන්සේ කුමක්ද පෙන්වන්නේ? රූපං චේ බන්තේ අනුසේති තං අනුමීයති යං අනුමීයති තේන සංකං ගච්ඡති. අන්න ආව කාරණාව. ස්වාමීනි මේ රූපයයි අනුසේ වශයෙන් තියන්නේ. එවිතයි මනින්නේ. ඒ මැන්නොත් තමයි මම හටගන්නේ. දැන් රූපය කියන්නේ මොකද්ද? ශරීරයද? මේකයි මගේ කියන එකද? දැන් රූපය කියන්නේ ඒ මොහොතට ඔබ ගන්නා වූ රූපේ හෝ සබ්දේ හෝ ගන්ධේ හෝ රසේ හෝ පොට්ටබ්බේ හෝ මනෝආරම්මණය. එයයි ස්වාමීනි අනුසේ වශයෙන් තියන්නේ. අනුසේති. හොඳ වචනයක් තේරුම් ගන්න මේක. අනුසේති. මා ඇතැම් විට පැහැදිලි කරනු ලබනවා. නොදැන කාබන් කොලයක් යටින් තබාන උඩකොලේ ලිවීම හා සමානයි කියලා. නොදැන උඩකොලේ ලියනකොට ඒ හා සමානව රහසක් අල්ලා ගන්න පුළුවන් විදිහට යටකොලෙත් ලියවෙනවා. දැන් යටකොලයක් නැත්තම් එහෙම ලියවෙනවද? නැහනේ. අන්න ඒ වගේ මේ අරමුණක් රස විඳීම තුළ අරමුණට මුලා වීම තුළ අරමුණට බැඳීම තුළ එය ඉතිරි නැතිව නිමවන්නේ නැහැ. ස්කන්ධ පංචකීපදී නැසුණාට යලිත් එබඳු දෙයක් හට ගැනීමට මනින්ට අවශ්‍ය හේතුවක් සිත හිතර වෙනවා. මේකට තමයි එවම්පි තණ්හානුසය කියලා කියන්නේ. තණ්හා අනුසයක් හැම කෙනාම තම තමන් පෞද්ගලිකව ඉතිරි කරගන්න ලබනවා. ඒක අතිශය තමන්ට පෞද්ගලිකයි සහ ඒට අතිශය තමන් වගකිය යුතුයි. ඒ නිසා තණ්හා අනුසයට පව් එකතු කළොත් ඒට සසරේ තමන් වග කියන්න ඕන මෙලෝ පරලෝ වශයෙන්. තණ්හානුසයට පින්නිතු කරකොට සසරේ ඊට අදාළ තැන්වල තමන් ඉපදින්න ඕන ඉපදිලා සැප සහ දුක් දෙකම විඳින්න ඕන. තණ්හානුසයට ධාන කුසල් විතරකොට ඊට අදාළ තැන්වල ඉපදිලා බුදුරෙයක් දෙන්නෙක් පහළ වෙන තුරු එතෙන්ට වෙලා නිවන් වගේ තැනක ඉඳලා ආපහු අර අනුසය නිසා ආපහු යලි තැනක උපදින්න ඕන. ඒ නිසා තමයි අත්ථ කියලා මතානුයෝගෝ දුක්ඛෝ කියලා පෙන්වන්නේ. එහිදී මේ කාම අරමුණන්ගේ අරමුණේ මමත්වය වෙනුවට වුන් රූපී අරූපී ධානයන්ගේ මමත්වය තෝරගන්නවා. එහි වඩාත් හොඳ සැනසීමක් තියෙන නිසා. එතකොට බුදු පියාණන් වහන්සේගේ මේ වචනේ පැහැදිලි කරන මේ භික්ෂුන් වහන්සේ වදාරන්නේ මොනව හරි දෙයක් අනුසේ වශයෙන් තිබ්බොත් එයින් මැනීම හට ගන්නවා. සෙය්‍ය සදිස හීනාසෙන් මානය කියලා කියන්නේ ඒකයි. ඒ නිසා මම හට ගන්නවා. දැන් මෙහි පැහැදිලිව නැද්ද මම හට ගන්න හේතුව? මම හට ගන්න හේතුව කෙස්ද ලොම්ද නියත දද්ද ශරීරයේද? නෑ. ලෝභ මූලයක් හෝ දේශ මූලයක් හෝ මෝහ මූලයක් හෝ මොනව හරි රූප කාම හෝ ශබ්ද කාම හෝ ගන්ධ කාම හෝ රස කාම හෝ රූප තණ්හා ශබ්ද තණ්හා ගන්ධ ඒ වගේ අරමුණ අරමුණට මුලාවි අරමුණ ඇති වී නැති වෙන බව අමතකකොට අරමුණ මම මගේ ආත්මකට විඳින්ත යාම තුල නේද මේ කාබන් කොලයට යටින් ලියවෙන්න ආසී යලිත් ඒබඳු දෙයක් හට ගැනීමට අවශ්‍ය හේතුව ශේෂ වෙන්නේ. මෙන්න මේ ශේෂයෙන් හටගන්න එකට තමයි පුනබ්බව කියන්නේ. නැවත හට ගැනීම කියලා කියන්නේ. බුදු සමයෙන් උගන්වනු ලබන්නේ පුනබ්භවය නැති කරන්න කියලානේ කියන්නේ. පුනරුත්පත්තිය කියන වචනේ ගන්න එපා. ඒක Hindu ධර්මයේ පැවතුන දෙයක්. ඒකෙන් පෙන්වන්නේ මේ ආත්මයම මේ සිටි පුද්ගලයාම තව දිහාකට යනවායි කියන එක. බුදු සමයේ ස්කන්ධ පංචකයක් ඉපදී නැති වුනහම තණ්හානුසයෙන් ඊට පසු හෝ පසු කාලීන හෝ යවුලිත් එවඳු දෙයක් හටගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක පුනර්භවය. ඒක ජීවිත අවසානය තුලත් දක්වාමත් ජීවිතය තුල සිදුවෙනවා තේරුම් ගන්න. ඔබ යම් තරහක් තිබ්බොත් නේද අද ලබන සතිය හෝ මාසකින් හෝ මතු වෙලා ඉන්නේ. ඔබ යමක් තියන්න ඕන. ඒකට අපි කියන්නේ පාරම්භානවා කියලා ගම්බද විවහාරේ. එහෙම තිබුණොත් සංගවන්ත බැහැ. ඊට අවශ්‍ය හේතු එකතු වෙන විතරයි මතු වෙන්නේ. ශරීරය අතහැරුණා කියලා නැහැ මේ තණ්හානුසය කියන එක. අවිජ්ජාපච්ච සංඛාරා කියන්නේ ඒකයි. තව සිරුරක් තුලට හරි පුනබ්බවේ ලබා දිය හැකි. මේක අල්ලාගෙන යාමට ශරීරය නෙමෙයි උපඋදව් වෙන්නේ. වචකොත්ත බමුණට බුදුන් වහන්සේ වදාරන්නේ ගිනිදැල් ඉහළට හැදී යන්නේ මොකක් අල්ලාගෙනද? වාතය අල්ලාගෙනයි. ඔහුගේ උත්තරය අන්න ඒ වගේ මේ අනුසය තණ්හා අනුසය අල්ලාගෙන උපාදානය අල්ලාගෙන තමයි හට ගැනීම සිදු වෙන්නේ. ඒ නිසා මේ සිද්ධියේදී තේරුම් ගන්න මේ වික්ෂුන් වහන්සේ වදාරනවා මම හටගන්නේ මොකක් කළොත්ද? රූපං චේ බන්තේ. රූපය අනුසේති අනුමිය. අනුසේ වශයෙන් තිබ්බොත් මනිනවා. මැන්නොත් ඒකින් මම හටගන්නවා. දැන් මම හට ගැනීම යනු වර්තමානයේ අරමුණක් හමුවන විට ඊට අදාළ තණ්හානුසේ සිතෙහි තබාගෙන සිට එයින් ගැනීම නොවේද? ඒක නැවත හට ගැනීම නොවේ දෙවිත. තියපු එකක් නැවත හට ගන්න එක. අන්න බලන්න. එතකොට අපි එතන භුක්ති විඳින්නේ වර්තමානයේ නෙමෙයි. අතීතයේ තිබු කුණක්. මරිච්ච කොටසක්. මරිච්ච කොටසක් අකට ආපහු පණ දෙනවා. මේ අනුසය තැබීම කියන එක ධර්මයෙන් නොතේරෙන ඕනෑම කෙනෙක් තමන් කරන කර්මයන් හිදී කරනවා. පවේදී සිදු වෙනවා, පිවේදී විනේදී සිදු වෙනවා, ඉතිහාගියක් සිදු වෙනවා. ඒ නිසා තමයි කෙනෙකුට රසයෙන් මිදීමක් නැති තමන් ඉදිරියට තැබූ අඩියක් තියෙනවා, පස්සේ ගන්න තියලා තියෙනවා. ඒ පස්සේ ගන්නට කියලා අද තියපු දේ ඊට පස්සේ එනකොට ඒක අතීතේ හේතුවක් වශයෙන් තමයි වර්තමානයට එන්නේ. එතකොට මේකට තවත් වෙනත් ආකාරයෙන් පැහැදිලි කරනවා නම් විෂයාකාර මිත්‍ය අදෘෂ්ටියේදී රූපේ මමයේ මම රූපේ රූපේ තුල මා ඇත මා තුල රූපේ ඇත. එතකොට රූපේ කියන්නේ ශරීරය නෙමෙයි. අර රූප ආරම්මණයයි මම කොට ගන්නෙ. එයයි මම තුල රූපය. රූපේ මමයේ මම රූපේ රූපේ තුලයි මා ඉන්නේ මා තුලයි රූපේ ඉන්නේ කියලා මේ එය මම කොට ගැනීම තමයි මේ හතර ආකාරයෙන් පෙන්වන්නේ. මේ හතර පඤ්චස්කන්ධයෙන් වැඩි කරපුවම රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා වේදනාව මමය, මම වේදනාවය, වේදනාව තුළ මා ඇත, මා තුළ වේදනාව. වේදනාව කියන්නේ චෛසිකයක්, රූප කියන්නේ චෛසිකයක්. ඇති වෙන නැති වෙන සුළු දේවල් ජීවත් වෙන්න හඳුනා ගැනීමට පහළ වූ දේවල්. වරදවා ගැනීම තමයි මම කොට ගැනීම. ඒ මම කොට ගත්තම තමයි අනුසේතුරු වෙන්නේ. අනුසේතුරු වුණොත් තමයි මනින්නේ, මැන්නොත් තමයි මම හටගන්නේ. එවිත මම හට ගැනීම යනු හැම විටම අතීතයේ තිබූ දෙයක වර්තමාන ප්‍රතිඵලය නොවේද? එහෙනම් ඔබ යම් මොහතක යමක් රැස් කරන්නේ නම් ඒ වර්තමාන හේතු බවට පත් වෙනවා. වර්තමාන හේතු තමයි ඊළඟ සැරේට අතීත හේතු වශයෙන් වර්තමාන ස්කන්ධයන්ට පහළ වෙන්නේ. මම පරණ එකක් නේ. මම හැම විටම පරණයි. කොහොමද ඔබ පරණ මම තබාගෙන අලුතෙන් ලෝකෙ දිහා බලන්නේ? බුදුපියාණන් වහන්සේ වදාරනවා නේද පච්චුප්පන්නේන යාපෙන්ති කියලා. පත්තෙන් උපන්දේන් යැපෙන්න. ඒ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න දේ බලන්න. පරණේම ගන්න එපයි කියලා. නමුත් අපි හැම විටම අපට වර්තමානයේ ජීවත් වෙන්නට බාහියට අදාළ පරිදි දුටු දේ දුටු පමණින්, ඇසු දේ ඇසු පමණින්, වැටහුණු දේ වැටහු පමණින් බලන්නට බෑ නේද? ඇයි? අනුසය තැබූ එක බලපෑම් කරනවා අපට. තරහ වෙනවා කියන්නේ බුදු බලපෑමක්, වෛරය ඇති වෙනවා කියන්නේ බුදු බලපෑමක්, දුක ඇති වීම කියන්නේ බුදු බලපෑමක්, පරිගන්න හිතනවා කියන්නේ බුදු බලපෑමක්, මරණ මැරෙන්න හිතනවා කියන්නේ බුදු බලපෑමක්. ඔබේ ශරීරයේ රූකඩයක් නේද තණ්හා අනුසය හැමෝයි. රෝගට රෝගදයට තමන්ට ඕන විදිහට නටන්න බෑනේ. රෝගඩේට රජඳුන් ඇඳලා එතකොට රජ කෙනෙක් විදිහට නටන්න පුළුවනි. රෝගඩේ සොරෙක් කළොත් සොරෙක් විදිහට නටන්න පුළුවනි. ඔබේ කය රෝගඩයක්. ඔබේ තණ්හානුසේ විසින් ලෝභ දේශ මොහයන් තනුව ඔබව රෝගඩයක්සේ නටවනවා නේද? ඒ නැටවීම සඳහා ඔබට තවත් උදව්වක් තියෙනවා. බාහිරින් සාධකයක් හම්බ වෙනවා. මේ බාහිර සාධකයේ අල්ලාගෙන ප්‍රතික්ෂේප කරමින් ප්‍රතිචාර දැක්වීම නේද ලෝභ දේශ මොහ මගින් ක්‍රියා කරනවායි කියලා කියන්නේ. ඒක නේද මේ මෙහි මඩල නැත්තම් මිනිසා පිස්සෙක් වශයෙන් රඟපාන රංගමණ්ඩලක පිස්සෙක් වශයෙන් රඟපානවා කියලා කියන්නේ. තමන්ම තණ්හානුසේ නිසා උමතු වී මෝහය බව මෝහයෙන් මුලා වී තමන් හරියයි රඟපානවා. ඔබට ඔබේ තණ්හානුසය තුළ යම්තාක් මුලාවල් ඇති තාක්කල් මේ මෝඩවීම වෙන්න සිදු වෙනවා. වටහා ගන්න නැති තාක්කල් හැමදාමත් ඔබ දක්ෂ වේවි, උගත් වේවි, ධනවත් වේවි, තව විවිධ পদවි තානාන්තර ලබා ගනිවි. ඒ හැමතුළමත් ඔබ මෝඩ වෙන බව ඔබට තේරෙන්නට බුදුන් වහන්සේ වදාළ මේ ධර්මම තේරෙන්නට ඕන නේද? මෙන්න මේකයි බුදු පියාණන් වහන්සේ වදාළ ධර්මෙහි පවතින වෙනස් ස්වභාවය. ඔබ යන ස්වභාවයට කියනවා අනුසෝතගාමි. සෝතය සෝතේට අනුව යනවා. සසරේ ගමන යනවා, ඉස්සරහට යනවා, ඒ පැත්තට යන පැත්තට යනවා. නිවෙන්නට සැනසෙන්නට, දුකින් නැත වෙදෙන්නට මේට හාත්පස විරුද්ධ වූ ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතිපදාවක් අනුගමනය කළ යුතුයි. පටිසෝතගාමි. ඒ කුමක්දයි අපි මෙතනදී පැහැදිලි කරනවා ඉදිරියේදී. දැන් මේ වික්ෂුන් වහන්සේ රූපේ පමණක් නොව එතනින් එහාට වේදනාවේත්, සංඥාවේත්, සංකාරයේත්, විඥානයේත් පහම මෙහෙම ආරම්භ වෙනනවා. වේදනාච්චේ අනුසේති තං අනුමීයති යං අනුමීයති තේන සංකං ගච්ඡති සංඥාචේ සංකාරාචේ විඥානාචේ පහතම වෙන වෙනම පෙන්නනවා. ඒ කියන්නේ අර රූපේ මමේ මම රූපය, වේදනාව මමේ මම වේදනාවේ, සංඥාව මමේ මම සංඥාවේ, සංකාරය මමේ මම සංකාරේ, විඥානය මමේ මම විඥානේ, විඥානය තුල මාතුලම අත මාතුල විඥානය අත කියන මේ විස්ත්‍යාකාර මිත්‍යා දෘෂ්ටිය තුල තමයි අනුසය සිදු වෙන්නේ. ඒ මම කොට ගැනීමට තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. ඔබ පංච උපාදානස්කන්ධයෙන් සැප හොයන්ට යනවා ලෝකේ. බුදුරජාණන් වහන්සේව දරනවා පංච උපාදානස්කන්ධා දුක්ඛ. සැප හොයන සියලු දෙනාටම දුක හමුවන්නේ නිසාය. දැන් මේ බුදු පියාණන් වහන්සේට මේ වික්ෂුව පැහැදිලි කරන්නේ මේ සත්වයා සසරේ යන හැටි සහ බැඳෙන හැටි. තේරුණා කියන්නේ ඒකනේ. ඉතින් අපත් මේ පළමු ධර්මදේශනාවකින් පැහැදිලි කරන්නේ නිදහස් වෙන හැටි නෙමෙයි. ඔබ දැනට පුහුදුන් පුද්ගලයෙක් වශයෙන් කරන කියන වැඩ ටික තුල ඔබ මෙසේ තණ්හානුසය ඉතුරු කරන හැටි. ඔබ මෙසේ පස්සේ ගන්න දේවල් තියෙන හැටි. පස්සේ ගන්න තියෙන ඕනෑම දෙයක් නිසා පුනබ්බව නැවත වීමක් සිදු විය හැකි. ඒත් වග කියන්නේ ඔබේ මම නොවේ. ඒට වගේ කියනු ලබන්නේ ඔබේ පියාණෝයි ගුරුවරයාණෝයි. ඔබ ඒ සඳහා පෙළඹූ මිත්‍රයාත්මවේ පාප මිත්‍රයන් කියලා කියන්නේ වැරදි වැඩ වලට පොරඹවන. ඔවුනොත් ඒ වෙලාවෙදි හිම කරන්න කියලා පස්සේ මෙලොව වශයෙන් ආත්මගාරිනවා. නමුත් විපාකයට තමන් මුහුණ දෙන්නට වෙනවා. කරුණු පියාදුවේ නොහැකි ජීවිතයක සසරක ආගමක උපත ලබා මේ ලෝභ දේශ මොහයන්ට මැදිවී කරන කියන කාරණා නිසා මිනිසත්කම අහිමි වී අපාගත වෙනවා විනා අනාගතයේ පතන නිවනකට කොමක කෙබඳු සෞම්‍ය මාර්ගයක්ද? කතරක් කරහා යන ගමනක් යන වෙන පැහැදිලි කරන්නෙත් එයයි. කතරක අවශ්‍ය දේවල් නැහැ. ගිනිච්චුත් පමණයි පුළුවන්. ඒ වගේ මේ දේවල් කියාදිය නොහැකි අය සිටින ආකාරයක් අබුද්ධෝත්පාදයේ වශයෙන් සහ තවත් පසනකින් පෙන්නනවා අවශ්‍ය සම්පත්තිය නැති පලාත්වල ඉපදීම කියලා. එබඳු උපතක් ලැබූ විට, ඔබේ පව ඔබට පිනට වඩා ඉස්සර වූ උපතක් ලැබූ විට, ඔබ පාලනය කරනු ලබන්නේ පින නොවේ පවයි නම් ඔබේ පැත්තට ඇදගෙන යන්නේ. ඔය වර්තමාන සමාජයේ සෑම සංකල්පයක් තුළින්ම මිනිසා පවට නැඹුරු කරනු ලබනවා. සුරාව, සෝදුව තුරාචාරය දැන් අලුතින් හදාගන්න අලුතින් මේ මෑත සිට මහා විනාශයක් සිදු කිරීමට නියමිත මේ රවෙන් නම් මද්ද්‍රව්‍ය පමණක් නොව මාධ්‍ය මගින් රූප ශබ්ද ගන්ධ රස ඔස්සේ පිනවීම සඳහා ඒවත් වලට ඇලුම් කිරීම ඒවා තුලින් නැති කරන්නා වූ ගැටුම් වලට මිනිසුන් බැඳ තැබීම විශේෂයෙන් සතන් දවනිකා මරා ගැනීම ආදී දර්ශන ප්‍රදර්ශනය කරලා මනසින් ඔබ පිරිහෙනව නේද මේවා ඔබත් එබඳු පුද්ගලයෙක් වෙනවා ඔබත් ප්‍රවේගකාරී කෙනෙක් වෙනවා ඔබත් එබඳු අර්ථකථන දෙලීම් කරන්න යනවා ඒ නිසා ධර්මය නොතේරෙන සමාජයක මේ හැම එකක් තුළින්ම ඔබට නොමගක් හදා දෙනවා ඔබ දුකටපත් කරනවා ඔබ ඒවට ඇලි ගැලවෙන්න බැරි විදිහට සසරට බැඳෙනවා තේරුම් ගන්න මේ කරුණ ඒ නිසා අනුසය තැබීම යනු නොදන්නා පුද්ගලයෙක් වශයෙන් කරන ක්‍රියාව එයා දක්ෂයෙක් උගතෙක් දුප්පතෙක් පොසතෙක් කවුරුවත් වෙන්න පුළුවන් හැම දිනාටම පොදුයි පංචපාදානස්කන්ධයේ පරිහරණයේදී මේ හේතු ඉතුරු වෙන එක දැන් එහෙමනම් ඊළඟට අපි තේරුම් ගන්න ඕන මොකක්ද මේ භික්ෂුන් වහන්සේ අනතුරු වහන්සේ බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරන ලබන්නේ ඒ දුක හට ගන්න හැටි මේ දුකින් මිදෙන හැටි රූපංචේ බන්තේ නානුසේති තං නානුමීයති තං අනුමීයති රූපංචේ බන්තේ අනානුසේති තං නතං අනුමීයති යං න අනුමීයති නතේන සංකං ගච්ඡති ස්වාමිනී රූපය විඳලා අනුසේතියක් නැත්නම් එයින් මැනීමක් හටගන්නේ නැහැ මැනීමක් හටගන්නේ නැත්නම් එයින් මම හටගන්නේ නැහැ මේ සමාජයට පැහැදිලි කළ යුතු වැදගත්ම තැන තමයි යලි යලිත් මා පවසන්නේ මම හටගන්නා හැටි තේරුම් ගැනීම මම ඉන්න තැන තේරුම් ගැනීම ඒ අසෘතත් පුතක් ගැන පුද්ගලයෙකුගේ නම් ඕනෑම ආරම්මණයක් තුළ පංචපාදනස්කන්ධයක් වශයෙන් පරිහරණය කරන ඕනෑම ආරම්මණයක් තුළ සිටින්නේ මමයි මේ ඔහුට පෙනෙන්නේ නැහැ මොනරා සොකීය පියාපත් විදහා ලුවිට ඔහුගේ වසමග ඔහුට නෙමෙයි පෙනෙන්නේ තවත් අයට අන්න ඒ වගේ තමයි මේ සමාජෙත් මේවා තේරුම් ගත්ත අයට අන් අයගේ තමා ඉදිරිපත් කරන තර්කවලින් තමා ඉදිරිපත් කරන මෝඩ කතා වලින් තමා ඉදිරිපත් කරන වැරදි අර්ථකථන වලින් පෙනෙන්නේ ඔහු වැරදි දේ මම කොට aran තියනවා දන්නවයි කියන හැඟීම තුළ දැන් අප මෙම් මේ ධර්ම දේශනා කරමින් යම් තාක් දුර ඇවිත් සිටිනවා තව ඉදිරියට යන්න තිබෙනවා අප තුලත් මේක ඉවර නැහැ යම් තැන්වල මේක තියෙන්න පුළුවනි අපටමත් පේනව නොපේනව නම් අපේ හිතොත් අපට පෙන්වා දුන්නත් කමක් නැහැ මොකද අපේ සතිය වැඩිලා නැත්නම් යම් තැනකට ඒ ශේෂ්ත්‍රය තුල ඒක මම වෙන්න පුළුවනි විශේෂයෙන් මා දන්නා කරුණක් තමයි මේ ධර්ම දේශනාවන්හිදී අපි පැහැදිලි කරනු ලබන්නේ සත්‍යයේ කිසියෙක් විසින් පැහැදිලි නොකළ දහමක් බව අප දන්නවා ඒ නිසා මගේ මම වෙනවා නම් මන් දන්නවා කියන එක කියන බවත් මා තේරුම් ගන්න තිබෙනවා එනිසා ඔබත් ඒක තේරුම් ගන්න ඔබේ මම හැදෙන්නේ මම හැදෙන ආකාරය තේරුම් නොගත්තාම ඕනෑම දෙයකින් හැදෙන්න පුළුවන් දැන් මෙතන මේ භික්ෂුන් වහන්සේ සමත්යක් වශයෙන් මොකක්ද දෙන්නන්නේ රූපං රූප රූපං සද්ද රූපං ගන්ධ රූපං රස රූපං පොට්ටබ්බ රූපං ධම්ම රූපං ඔච්චර රූප තියෙන්නේ ඒවා ආශ්‍රයෙන් වේදනා සංඥා සංකාර විඥාන හටගන්නේ අනේ ඒ අරමුණේදී අනුසය තියෙන්නේ ඒක මම කොට නිත්‍ය කොට සුඛ කොට මම නම් නිත්‍යයි මගේ නම් සුඛයි මගේ ආත්මය නම් ආත්මයි ඒක තමයි අරමුණ තුළ තමයි මේ නිත්‍ය සුඛාත්ම සංකල්පය පවතින්නේ ඒ තමයි අනුසය තියෙන විදිය දැන් නානුසයති කියන එකේ තේරුම රූපය අල්ලගන්නේ නැත්නම් එහෙනම් සිදුවෙන දේ තමයි අනිත්‍ය එහෙනම් අනුසය ඉතුරු වෙන්නේ නැහැ ඒ කියන්නේ රූපය මම කොට ගන්නෑ එහෙනම් නේතං මම නොවේ මම නොවේ කියලා කියනවා නෙමෙයි මම නොවේ කියලා හිතනවා නෙමෙයි ඒකත් තේරුම් ගන්න ඔය ලෝභ දේශ මොහ වැඩිීමේදී ඒකම එකක්වත් මම මගේ ආත්ම කියලා කෙසේක් ගත්තේ නැහැ අල්ලා ගත්තම සිදුවෙන දෙයට තමයි බුදු පියාණන් වහන්සේ මම මගේ ආත්ම කියලා කියන්නේ ඕකෙත් තුනක් බලන්නත් අවශ්‍ය නැහැ. ඒක එකක් විතරයි. මම නම් මගේ, මගේ නම් මගේ ආත්මය. ඔය සබ්බේ සංඛාරා අනිච්චාති දුක්ඛාති අනාත්තාති ගාථා තුනෙන් පෙන්නන්නේ එතෙන් වික්ෂුන් වහන්සේට අනිච්ච වශයෙන් බලන්න කිව්වයි කියලා. තව වික්ෂු පිරිසට දුක්ඛ වශයෙන් බලන්න කිව්වයි කියලා. තව පිරිසකට අනාත්ම වශයෙන් බලන්න කිව්වයි කියලා. ඒකෙන් කියවෙන්නේ අනාත්ම බැලීමේදී අනිත්‍ය දුක්ඛ තියෙනවා. දුක්ඛ වශයෙන් බැලීමේදී අනිත්‍ය අනාත්ම තියෙනවා. අනිත්‍ය වශයෙන් බැලීමේදී දුක්ඛ අනාත්ම තියෙනවා. තුනක් නෙවෙයි මේක. අල්ලා ගත්තොත් එතනම නිත්‍ය සුඛාත්ම. අල්ලා ගන්න නැත්නම් එතනම අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒ නිසා තමයි මේ වික්ෂුන් වහන්සේලාට එහෙම දේශනා කරලා තියෙන්නේ. මේවා අපි පරිහරණය කරලා නිරීක්ෂණය කරලා තේරුම් ගන්න ඕන. ඒ තේරුම් ගත්තම ඒ භික්ෂුව ප්‍රකාශ කළ දේ අගට පැහැදිලි වෙන තව කතාවක් තියෙනවා. ඒක තුළින් අපි ඒක හොයාගනිමු. අන්න බුදුරජාණන් වහන්සේට මේ මෙහෙම රූපේදී, වේදනාවේදී, සංඥාවේදී, සංකාරයේදී, පංචස්කන්ධයේදීම නානුසේති, නානුමීයති, නතේන සංකංගච්ඡති anu අල්ලාගන්නේ නැත්නම් අනිත්‍ය වෙනවා. එනම් වර්තමානයේදී අනාගතයට ගන්න හේතු තියන්නේ නැහැ කියන එක තමයි නානුසේතු කියන්නේ. එහෙනම් අතීතෙන් එන්නේ නැහැ කියන එක තමයි නානුමීයති කියන්නේ. එහෙනම් මම හටගන්නේ කෙස්ලොම් නියදත් වලින් නෙමෙයි. තණ්හා අනුසයෙන්. වර්තමානයේ මේ ආරම්මණයක් විඳින විට ඊට අදාළ මම එන්නේ අතීතයෙන්. මේ අතීතය වර්තමානයට එන විට අනාගතයට නොතියා ඉවර කිරීම තුළ අතීතයයි හිස් වෙන්නේ. ඒක තේරුම් ගන්න වෙනවා. ඒක තියෙන්නේ එක තැනක මෙහෙමයි. පහනකට තෙල් සහ වැටිය දමා දැල්වෙනු ලබනවා. තවදුරටත් යම්කිසි පුද්ගලයෙක් මේ පහනට තෙල් සහ වැටිය දමන් දමන්නේ නම් පහනට ආහාර ලැබෙන නිසා නිරන්තරයෙන් පහන ඇවිලෙනවා. මේ පුත්ත්ඥයා පුද්ගලයා යනු මේ පහන සහ තෙල් සහ වැටිය දමන්නේ නිරන්තරයෙන්ම කර්ම රැස් කරන්නේ, කර්ම ඉතුරු කරන්නේ. ආර්ය පුද්ගලයා යනු දැමූ තෙල් සහ පහ වැටියෙන් ඇවිලෙන්න තැහැර යලිත් තෙල් සහ වැටිය නොදාන්නේක්. එවිට තියෙන තෙල් සහ වැටියෙන් ඇවිලිනීමා වෙනවා. හැරුණට ඒකට ආහාර නැතු යනවනේ. ඔය උපන්න කුසල් දුරු කිරීම, නූපන්න කුසල් නොඉපදීම කියන වචනෙන් කියන්නේ යන්නේ එකයි. තෙල් සහ වැටිය නොදන්නේ නම් තියෙන අමුද්‍රව්‍ය වලින් ඇවිලෙනවා. දැනට තණ්හාංශයේ වශයෙන් සසර එකතු කරපු කාරණා ටික නිසා ස්කන්ධ හටගනීවි, උපාදාන ස්කන්ධ. ඒ අනිදුක්ඛානාත්ම වශයෙන් බැලීමේදී එතන නිම වේවි, යලි නොතබා. දැන් මේ සූත්‍රයෙන් කුමක්ද තියෙන්නේ? තවත් විදියකින් කියනවා නම් පංචස්කන්ධය නිත්‍යසුඛාත්ම කොට ගැනීමේදී පංච උපාදානස්කන්ධය වෙනවා. නිත්‍යසුඛාත්ම කොට ගැනීමේදී යලි ඉපදීමට අවශ්‍ය තණ්හානුසයක් සේත වෙනවා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා කියලා කියන්නේ කාණුසේතර වෙනවා. ආයේ ළඟට අරමුණක් අවින්දින්ට ඕන වෙලාවට මේ අරමුණ මෙහෙන් ගැටියන්නේ අන්න ඒකටයි. කෙලස් තවන වීරිය තපස කියන්නේ මේ කන්නේ බොන්නේ නැතුව කැලේට වෙලා ඉඳගෙන ඉන්නවට නෙවෙයි. මේ ක්ලේශ සහගත ස්වභාවයේ මමත්වයට වහල් වී යන විට එසේ යන්ට නොදී නිත දරන උත්සාහයට තපස කියලා කියන්නේ. දැන් ඉතින් මේ සූත්‍රය තුළ පැහැදිලි කරන අය භික්ෂුන් වහන්සේ මෙන්න මෙහෙමයි උනේ, මෙන්න මෙහෙමයි වෙන්න ඕන. මේ අනුසේ මම හටගන්නේ නැහැ කියලා නේද අනුසේ තියන්නේ නැත්නම් භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වදාරනවා මෙන්න මෙහෙම පංචස්කන්ධය අනිදුකනාත්ම වශයෙන් බලන්නේ නැහැ. මම වගේ කොට ගන්න නැත්නම් ඒ නිසා මැනීමක් සිදු වෙන්නේ නැහැ. මැනීමක් සිදු වෙන නිසා මම හටගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කෙබඳු පිළිතුරක් දෙනු ඇද්ද? සාදු සාදු. එහෙමයි කියන්නේ දෙන උත්තරේ. භික්ෂුව සාදු සාදු, අන්න එහෙම තමයි, මා විසින් පැහැදිලි කරපු දේ ඔබ තේරුම් කරගන්න ඕන කියලා ආපහු උන්වහන්සේත් ආයෙත් රූපංකෝ ආවුසෝ නානුසේති නානුමීයති නතේන සංකං ගච්ඡති කියලා හටගන්නේ කියන කතාව විස්තර කරනු ලබනවා. අන්න ප්‍රතිපදාව, අන්න උන්වහන්සේට තිබු කර්මස්ථානය, ඒක තමයි කමඨහන. දැන් මේ කමඨහන ගත්ත භික්ෂුව තමයි අන්න අර ඉතිරි කාරණා කටයුතු ටිකට ගියේ. කුමක්ද ඉතිරි කාරණා? ඒකෝ ඌපකට්ටෝ අපමත්තෝ ආතාපි පහිතත්වෝ විහෙරයන්ති. දැන් ඉතින් ඒ භික්ෂුවට වෙන මොනම ශික්ෂා පදයක්වත් වළංගු නැහැ. එන අරමුණ කෙරෙහි විමසිලිමත්ව ඉන්නවා. සති සම්පජඤ්ඤ කියන්නේ ඒකයි. අන දැන් මේ සඳහා නිරන්තරයෙන් එසේ බැලීමට එක්තරා විදිහක තනිවීමකුත් අවශ්‍යයි. ඒක තමයි අර භික්ෂුන් වහන්සේලා 30 දෙනා පිළිමත කතාවේ තනි තනිව විදර්ශනා කරලා කියලා කියන්නේ. අන්න අරණට යන්න ඕන. බණ තේරුම් අරන් අරණට යන්න ඕන කියන එකේ තේරුම ඒකයි. ඒත් මේ බණ නැති මේ රටේ, මේ ධර්මයේ යට වූ මේ රටේ සියවස් ගණනාවක් ඔසිට මේ සම්ප්‍රදායන් අපි අරන් යනවා. ගිහි සම්ප්‍රදාය, පැවිදි සම්ප්‍රදාය, ආරණ්‍ය සම්ප්‍රදාය. ඒ සියලු දෙනා බාහිර ශික්ෂාපද සංවරයක සීලයක් තුළ පරලෝ වශයෙන් රකින්නේ නම් යහපත් මඟක යනවා හැරෙන විට ආර්ය මාර්ග ප්‍රතිපදාවක් කාටවත්ම කොයින්ද? පංචස්කන්ධේ අනාත්මය තේරුම් නොගත් කෙනෙකුට පංචස්කන්ධේ අනාත්මය බලන්න පුළුවන්ද? පංචස්කන්ධේ රූප කියලා ශරීරය කියලා උගන්වන ආයත, පංචස්කන්ධය කියන්නේ ශරීරය කියලා උගන්වන ආයත මොන ධර්මයේ වැටහීමක්ද? මේක තේරුම් ගන්න. අන්න ඔබට මේ දේ තේරුම් ගන්න පුළුවන් නම් ඒ දැක්ම ඔබේ දැක්ම, මගේ දැක්ම හෝ බුදුන් වහන්සේගේ දැක්ම වන්නේ නැහැ. බුදුන් වහන්සේ තමයි රහස හොයාගත්තේ. ඔබට මේට වැටහෙන විට බුදුරජාණන් වහන්සේට කොතරම් ගෞරව කළ යුතු දැයි වැටහෙනවා ඇති. සකල ලෝකවාසී දෙවියන් සහිත, බමුන් සහිත, මරුන් සහිත ලෝකයේ කිසිවෙකුටත් තණ්හා අනුසේ ඉතුරු නොවී ශ්‍රේය කරන හැටි හොයාගන්න බැරි වුණා. ඒ සඳහා භාවිතා කළ යුතු එකම ධර්මය අල්ලා නොගැනීම හෙවත් අනිත්‍ය දුක්ඛානාත්මය පිළිගැනීම. එසේ වන විට තමන්ගේ තණ්හා අනුසේ සුවය නැති වෙනවා. තණ්හා අනුසේ නම් මම හටගන්නේ, තණ්හා අනුසේ නැත්නම් එවිට මම නැත්නම් මැරෙන්නේ කවුද? ස්කන්ධ පංචකයෙන් පංචකයට මරණය සිදුවේගෙන ගියා, තණ්හානුසේ නිමා වුණා. දැන් පුනබ්භවකෝ නැවත හටගන්න තණ්හානුසේ නින්ත වෙනවා. අන්න ඒක තේරෙනවා යාට. අමරණීය වෙනවා කියලා කියන්නේ ඒකයි. ජීවිතෙන් පස්සේ අමරණීය වෙනවා නෙමෙයි. මැරෙන්නේ මම. මැරෙන්න බයත් මම. බයමයි මම කියන්නේ. ඒකයි මේ මමත්වයේ ශූන්‍ය වූ පුද්ගලයාට එතනින් එහාට යන්න දිහක් හෝ තැනක් හෝ මැරෙන්න දෙයක් කෙනෙක් හෝ දෙයක් මොකක්වත් නැහැ. ඒවා තේරම අවලංගු වචන බවට පත් වෙනවා. නමුත් එහෙම නිවීමක්, එහෙම සැනසීමක් ඇති බව පමණක් ඔවුන්ට වැටහෙනවා. ඒක තමයි අර එක රජ කෙනෙක්, මට නම මතක් වෙන්නේ හදිස්සියට කොක්ක සාදිනේ, තවත් පැවිදි වෙලා රජකම අතහැරලා පෙරුවන් ලෝ 15 බව ආරංචි වෙලා එවදින් පැවිදි වී මේ නිවීම ලබාගෙන අහෝසුකං අහෝසුකං කියලා ගහක් කරටලා හිටියයි කියලා කියන්නේ. අනේ තියෙන සැනසීම, අවේදිත සුවේ තියෙන සැනසීම තමයි ඔබට මේ ලෝකේ තියෙන කිසිදු ධර්මතාවයකට ඔබ සැලෙන්න පුද්ගලයෙක් බවට පත් කරන්න බෑ. මේ ලෝක ධර්මතාවයන් ඉදිරියේ අර රූකඩසේ රඟපෑමනේ මේ කරන්නේ හැමෝම සැලෙන එක. ඔබව සැලෙන පුද්ගලයෙක් බවට පත් කරන්න පුළුවන් කමක් නැහැ. අන්න මේ අරමුණ මම කොට ගැනීමේදී අරමුණ සහ මම කියන දිත්තයක් තියෙනවා. ගැටෙන්නේ ඒකයි. මම මගේ මතයත් එක්කලා සිදුවීමත් සමග මම ගැටෙනවා. සිදුවීම වළක්වන්න බැහැ. මම නැත්නම් ගැටෙන්නේ කවුද? ඒකෝ. රූපකට්ට හුදකලාව කියන්නේ අන්න ඒකයි, උත්තරීතර හුදකලාව. දැන් මේ ආරම්මණයට මුලා නොවීම සඳහා ආතාපි තියෙන්න ඕන ඔබට කෙලෙස් තහන වීරය. ඒ වගේම නিত্য සුඛ ආත්ම වශයෙන් බැලීම ප්‍රමාදයයි, අනිත් දුක්ඛ ආත්ම වශයෙන් බැලීම අප්‍රමාදයයි. අප්‍රමත්තෝ සසරේ අප්‍රමාද වීම සහ ප්‍රමාද වීම තේරුම් ගන්න. තමත්තෝ සියලු දෙනා අප්‍රමාද වෙන හැටි උගන්වනවා. තමා අප්‍රමාද වූ පුද්ගලයෙක් බවට පත් වී අප්‍රමාද වෙමින් අනිත් අයට අප්‍රමාදය කියා දෙන්න. අප්‍රමත්තෝ ආතාපි කෙලස්තාවන විරය පහිතත්තෝ ආත්ම දෘෂ්ටිය ප්‍රහීන කරමින් අතහැර දමමින් අත්තෝ මම අතහැර දමමින් පහිත අත්තෝ. ඒ කියන්නේ ඒකෙන් කියන්නේ අනිත්‍ය දුක්ඛානාත්මයයි ධර්මය එයයි මා පිළිගන්නේ. එතකොට නිතිසුඛාත්ම කියන්නේ මම සංකල්පේ. එය ප්‍රහීන කරන එක තමයි පහිත අත්තෝ. මේකට තමයි ධර්මයේ ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි නැත්නම් ධම්මං ජීවිතං යාව නිබ්බාණං සරණං ගච්ඡාමි කියන්නේ. සම්පූර්ණ නිවීම සාක්ෂාත් වෙනතුරු මම අනිත් දුක්ඛ නමැති අනාත්මය නැමැති ධහම සරණ කර ගන්න ලබනවා. ඒ ධර්මයේ සරණින් තමයි ඔබ අත මිදෙන්නේ. මොකවත් නැහැ කීවට හරි, අතාරින්න කීවට හරි, උපේක්ෂාව පුරුදු කරන්න කීවට හරි, අත්ත්ව නායක ධම්පරියාය පුරුදු කරා මේ උපේක්ෂාවත් ධර්මයේ තේරුම් ගත්තේ නැත්නම් උපේක්ෂාවේ මම ඉන්නවා. අත්ූපනාක ධම්පරියාව කියන එකෙන් පැහැදිලි කරනු ලබන්නේ පුතග්ජන පුද්ගලයෙක් වශයෙන් සංවර වීම තමා මුල් කොටගෙන. මේ ආර්ය සංවරයේ පවතින්නේ අනිදුක්ඛානාත්මයමයි ආර්ය සීලය. ඒ තුලින් තමයි මේ පහිතත්ව සිදු වෙන්නේ. ඒ තුලින් මම හඳුනාගෙන යන වෙවින් එදෙනින් එහාට කිසිම දෙයක මම රැඳෙන්නේ නැහැ. මම හඳුනාගත්තේ නැති පුද්ගලයාට ඉතිහා ලබන අධිගමේ නෙමෙයි යම් කිසි තනතරකදී ඒ මම බවට පත් වෙනවා. මේ නිසා සූත්‍රවල සඳහන් වෙනවා විදර්ශනා උපේක්ෂාව වෙනුවට මමත්වයේ සහිත උපේක්ෂාවක්. දැන් මෙන්න අපි මේ සූත්‍රයේ ඔස්සේ ඔබට මාර්ගය පැහැදිලි කරන ලැබුවා. මේ ධර්මතාවය අනුසේති අනුමීයති නානුසේති නානුමීයති නැමැති මේ ධර්මතාවයේ වෙනස තේරුම් ගත්ත භික්ෂුන් වහන්සේ අර කියන බුදුන් දානන් වහන්සේට වැඳ පිරිසෙන් වෙන් වී හුදකලාවී අප්‍රමාදව කිලිස්තාවන වීරියෙන් නියුක්තව මේ ආත්ම දෘෂ්ටි ප්‍රහීන කිරීම නැමැති භාවනාවේ යෙදුනා කර්මස්ථානයේ සූත්‍ර දේශනාව සඳහන් කරන අවසානයේ උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. ඔබත් මේ ධර්ම තේරුම් ගන්න. ඔබේ ධර්මයට ප්‍රවිෂ්ඨ වෙන්න. මිනිසෙක් වශයෙන් ජීවත් වෙන්න. ආචාර ධර්මයන් ගරු කරන්න. යුතුයකම් යුතු කරන්න. ඒ කිසිවක් පැහැර හරින්න අවශ්‍ය නැහැ. මේ ආත්මාර්ථකාමී ගමනක් නෙමෙයි. මගේ විමුක්තිය සඳහා මං සියල්ල අතහැරනවායි කියලා තමන්ද කරන්න තියෙන සියලු යුතුයකම් අතහැරීමක් නෙවෙයි. අපවැන්නවුන්ට බිඳින් මොලට මත්ෙන් මේ නිදහස ලැබුණ වෙයින් අපි ඒ නිදහස හිටිනවා. ඔබ වෙන්නවුන් මව්පියන් නම් පෝෂණය කරන්නේ දූ දරුවන් නම් රකින්නේ මව්පියන් නම් ඔබට ඒ යුතුයකම සත්පුරුෂ ක්‍රියාවක් එක මග හරින්නට කියන්නේ නැහැ. ඇයි? ලෝභ දේශ මොහහට යන්නේ තමා ජීවත් වෙන ශේත්‍රයේදී. අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලිය යුත්තේ එම ශේත්‍රයේදීමයි. මම එක වචනයක් මෙහිදී පැහැදිලි කරනවා. ගිහිවෙන ඉඳන් මේක කරන්න බෑ කියන සියලුම දෙනාට ධර්මයේ තේරෙන්නේ නැහැ. ධර්මයේ තේරුණා නම් ඒ වචනේ ප්‍රකාශ කරන්නේ නැහැ. මේ අවශ්‍ය වෙන්නේ ගිහි පැවිදි කතාව නෙමෙයි. ධර්මයේ තේරුම් ගැනීමයි. එනිසා ඔබ මේ ධර්ම තේරුම් ගන්න. තේරුම් අරගෙන පියවරෙන් පියවර ටිකින් ටික මේ හොරා අල්ල ගන්න. ඔබේ සිතේ ඔබේ ඔබට දුකටපත් කරන ඔබේ සිතේ තුළ හැඟෙන තණ්හාන නැමැති හොරා. ඒ ධර්මයේ දැලට හසු කරගන්න. ඔහුට තවදුරටත් ඔබට හැඟිමුත්තම් කරන්න බැරි වෙනවා ඇති. ඔහුට මෙයාමට සිදු වෙනවා. ඔහුට ඔබ අතහැර යාමට සිදු වෙනවා. එතකොට ඔබ මායා පරාජය කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ මාර පරාජයයයි ඔබ ළඟ ඉන්න මායා ඔබේ මමයි. ඔබට මෙම මායා පරාජය කර ගැනීම සඳහා මෙම ධර්ම දේශනාවද උපයෝගී වේවා කියන ප්‍රාර්ථනය කරමින් මේ ධර්ම දේශනාවේ අවබෝධයෙන් ඔබ හැම දෙනාගේ ජීවිත මෙලොව වශයෙන් තවදුරටත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සම්පන්න වේවා, පවතින මානසික රෝග දුර වේවා. පාප මිත්‍ර ආදී සේවනයන්ගෙන් වෙන් වේවා, කල්යාණ මිත්‍ර සේවනය ලැබේවා, සීල බුදුරු ලෝට හිලි කරවදාලා වූ තිලක්ෂණ සංඛ්‍යාත බුද්ධ වචනයේ ගැඹුරු වටහා ගැනීමට අවශ්‍ය නුවණ ලැබේවා. ඒ බලන්ට ඕනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය තුලින්මයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදාන ස්කන්ධ පංචකය තුල අනිදුක්ඛානාත්ම වශයෙන් බැලීම තුලින් පමණක් තණ්හානුසය සේ කරගත හැකි. එසේ කරගනිමින් ඔබ හැම දිනාටම සකල දුක්ඛයන්ගේ නිමාවන්නා වූ ඒ උතුම් තණ්හක්කේ සුඛේතාව තීරණ වීමට මෙම අවබෝධයේ හේතු ආසනා වේවායි ප්‍රාර්ථනා කරන ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. වියන්සි ගුවන්විදුලි ඔස්සේ මෙතෙක් වේලා මේ ධර්ම දේශනාවට සවන් දුන් ඔබ සෑම සිළු දෙනාට ධර්ම දේශනාවේ ආශිර්වාද බලය නිදුක් නිරෝගී සුවය ලැබී මෙලොවදීම සිත් නිවි සැනසෙන්නට හේතු වාසනා වේවා. VIP ගුවන්විදුලි ප්‍රාර්ථනා කරයි. දිනපතා මේ ධර්ම දේශනාවට සවන් දුන් ප්‍රඥාව අවදි කර ජීවිතය යහපත් කර ගන්නා